අපි රජයෙන් ඉතාමත් මොනකමින් ඉල්ලීමක් කරනවා මේ ෆුල් ෆේස් හෙල්මට් ක්‍රමය භාවිතයෙන් ඉවත් නොකරන ලෙසත් වහාම ඒ හකුලා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි රජ්‍ය සේවකයන්ටත් මේක ගහපු මරු පහරක් ලෙස අපි දකිනවා. ඒ වගේම තමයි මේ ක්‍රමය හකුලා නොගත්තොත් අපි ඉදිරියේදී විරෝධතාවයක් ව්‍යාපාරයක් ඉදියත් කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය හෙල්මට් පැළඳගෙන මූණ කළු හෘද කඩකින් ආවරණය කරගෙන ඇස් දෙක පමණක් පේන විදිහට අපි භාවිතා කරන විදිහට අපි ඒ ක්‍රියා මාර්ගය දියත් කරනවා. එතකොට සොරුන් ඇල්ලීමේ ක්‍රියා මාර්ගය පොලිසියට වෙනත් ක්‍රියා මාර්ගයක් ගත හැකි.